नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदखं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनट समदा तिसारन शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि अदापि हवस्वर्वेदी इगनगान्ने අංගුත්තර නිකායේ සතරවෙනි නිපාතයට ඇතුළත්ව තිබෙන දේශනාවක්. මේ දේශනාවේ නම කේසී සූත්‍රය. කේසී කියන අශ්වයන් පුහුණු කරන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි කේසී සූත්‍රය. මේ සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරථී කියන ගුණය දැකගන්න පුළුවන් වෙනවා. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ මේ කේසී අරභයා මේ දේශනාව වදාළේ. ඉතින් මේ කේසි කියන පුද්ගලයා අශ්වයන් පුහුණු කරන එක්කෙනා. අශ්වයන් පුහුණු කරන එක්කෙනාට කියනවා අස්ස ධම්ම සාරථී කියලා. අශ්වයන් පුරුදු කරන කෙනා පුහුණු කරන කෙනාට මොකද්ද කියන්නේ? මනුෂ්‍යයන් පුහුණු කරන එක්කෙනාට කියනවා පුරිස ධම්ම සාරථී. එතකොට කේසි අස්ස ධම්ම සාරති අස්වයන්ව පුහුණු කරනවා. ඉතින් මේ කේසි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ගිහින් උන්වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, "හා කේසි, ඔබ බොහොම ප්‍රසිද්ධයි අස්වයන් දමණය කිරීමට, අස්වයන්ව පුහුණු කිරීමට ඔබ බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. ඔබ කොයි විදිහටද අස්වයන් පුහුණු කරන්නේ?" කියලා ඇහුවා. ඉතින් කිව්වා, "ස්වාමීනි, මං අස්වයන්ව පුහුණු කරන්නේ මෙන්න මේ විදිහටයි. මං අස්වයන්ව මේ මෘදු විදිහට, මුදුමලක් විදිහට පුහුණු කරනවා, ඊට ගැළපෙන අස්වයන්ව. ඇතැන් අස්වයන්ව මම පුහුණු කරන්නේ ටිකක් සැර පරුස විදිහටයි. පරුස විදිහට මං අස්වයන්ව පුහුණු කරනවා. සමහර අස්වය ඉන්නවා, ඒ දෙකම මිශ්‍ර කරලායි පුහුණු කරන්න ඕන. ඒ කියන්නේ සමහර අවස්ථාවල් වෙනවා මෘදු විදිහට සලකන්න වෙනවා ඒ අස්වයන්ට. ඇතැන් අවස්ථාවල් වෙනවා සැරට ඉන්න වෙනවා. ඒ විදිහටයි කියන මේ අස්වයන්ව පුහුණු කරන්නේ, දමනය කරන්නේ." බුදුරජාණන් වහන්සේ අහනවා, "ඉතින් කේසි, ඉතින් ඔය අස්වයන්ව මුරුදු විදිහට පුහුණු කරන්න හදනකට ඒ අස්පයා ඒ විදිහට දමනය වෙන්නේ නැත්තම්, සරපරුසු විදියට පුහුණු කරන්න හදනකොට ඒ විදියට දමණේ වෙන්නේ නැත්නම් මුරුදු විදියටයි සරපරුසු විදියටයි දෙකෙන්ම පුහුණු කරද්දි පුහුණු වෙන්නේ නැත්නම් එවැනි අස්වැන්ට ඔබ මොකද කරන්නේ කියලා ඇහුවා. කිව්වා ස්වාමීනි, ඉතින් අස්වැයා දමණේ විය යුතු අස්වැයා දමණේ වෙන්න යාට බාර දෙනවනේ අස්පයන්ව. ඒතර දමණේ විය යුතු අස්පයා මුරුදු විදියට හික්මෙන්නේ නැත්නම් පරුස විදියට හික්මෙන්නේ නැත්නම් මුරුදු විදියටයි පරුස විදියටයි දෙකෙන්ම හික්මෙන්නේ නැත්නම් ස්වාමීනි මං ඒකව මරනවා. ඒ මොකද හේතුව? ආචාර්ය කුලේට, ඒ කිව්වේ අස්වැයන් පුහුණු කරන කුලේට අවනම්බුවක් වෙන්න එපා කියලා. අවනම්බුව ඇති කර ගැනීම වළක්වන්නයි මං ඉබඳු අස්වැයන්ව මරනවා කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න එයාගේ අස්වැයන් පුහුණු කරන පිළිවිල විස්තර කළා. දැන් එයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගැන හැමතැනම පැතිරිලා තිබෙනවා අනුත්තරු පුරිස ධම්ම සාරති කියලා. මේ මිනිසුන්ව දමණය කිරීමේලා අනුත්තර වූ පරම උතුම් වූ ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා කියලා ඔබ වහන්සේ ගැන ප්‍රසිද්ධයි. ස්වාමිනී, මේ මිනිසුන්ව දමණය කරන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, කේසි, මමත් ඔය විදිහට තමයි කිව්ව කරන්නේ. කොහොමද? සන්නේනපි විනේමි, මුරුදු විදිහටත් මම මේ මිනිස්සුන්ව දමණය කරනවා. හරුසේනපි විනේමි, සරපරුස විදිහටත් මම මිනිස්සුන්ව දමණය කරනවා. සන්න පරුසේනපි විනේමි, මුරුදු විදිහට වගේම සරපරුස විදිහටත් මං දමණය කරනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මුරුදු විදිහට දමණය කරනවා කියන්නේ මොකක්ද? පරුස විදිහට දමණය කරනවා කියන්නේ මොකක්ද? මුරුදු විදිහටත් පරුස විදිහටත් දමන කරනවා කියන්නේ මොකක්ද කියලා මෙන්න බලන්න. මෙන්න මුරුදු විදිහට දමණය කිරීම. මම මෙහෙමයි කියනවා, මේ සත්‍යංග මුරුදු විදිහට දමණය කරන්න. කාය සුචරිතය කියන්නේ මේකයි. අන්න මොකද්ද පෙන්වා දෙන්නේ? කයින් කරන්නා වූ යහපත් දේවල් මේවා. හොඳ පෙන්වා දෙනවා. ඒක තමයි මුරුදු විදිය. එදිරට පෙන්වා දෙනවා කාය සුචරිතය. මොනවද කාය සුචරිතය? ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ මේකයි. උන්නාස පෙන්වා දෙනවා. පෙන්වා දෙනවා නිහිත දඬු දඬු මුගුරුවත් හරිනවා, නිහිත සත්තු අවිආයුධ අත්හරිනවා, ලැජ්ජී සතුන් හිංසා කිරීමේ සතුන් මෙරි ලැජ්ජා වෙනවා, දයාපන්නෝ දයාවන්ත වෙනවා, සබ්බ පාන භූතේසු හිතානුකම්පි, සියලු සතුන් කෙරෙහි හිතානුකම්පිය වාසය කරන්න. ඒක මොන විදිහට හික්ම වීමද? මුරුදු විදිහට කීමක්. මෙන්න සුචරිතේ. ඊළඟට කියා දෙනවා ආරණ්‍ය වේවා ගමේ වේවා නුදුන් දියක් සොරසිතින් ගන්න එපා, සොරසිතින් තොරව වාසය කරන්න කියලා කාය සුචරිතේ පෙන්වා දෙනවා. ඊළඟට පෙන්වා දෙනවා කාමී වරදවා හැසිරෙන්නේ නැතුව වාසය කරන්න. මේ මොකද්ද පෙන්වා දෙන්නේ? කාය සුචරිතය. කාය සුචරිතේ පෙන්වා දෙනවා. ඊළඟට පෙන්වා දෙනවා සත්‍ය වචන කියන්න. ඔව්, කාය සුචරිතය තමයි බොරුවෙන් වැළකී වාසය කරන්න කියලා කියා දෙනවා. ඊළඟට කියා දෙනවා කේලං කීමෙන් වැළකී වාසය කරන්න, පරුස වචන කීමෙන් වැළකී වාසය කරන්න, හිස් වචන කීමෙන් වැළකී වාක් සුචරිතය. ඔව්, කොහොමද ඒක කරන්නේ? සත්‍ය වචනයා කතා කරනවා. ඊළඟට සමගිය ඇති වෙන වචන කතා කරනවා.

අනුන්ට උදව් උපකාර කරාම, ගිලාන උපස්ථාන කරාම, අප උපස්ථාන කරාම, දන් දුන්නාම, සීල් රැක්කහම, මේ වගේ දේවල් කිරීමේදී ඔව් මොකක්ද විපාක හැටියට ලැබෙන්නේ? සුගතිය උපදිනවා. සුගතිය උපදිනවා සීලවන්තයාගේ සීල සම්පත් විස්තර කරනවා. ඒව සුචරිතේ විපාක තියෙන්නේ. සීලවන්තයාගේ සීල සම්පත් මොනවාද? සීලවන්තයාගේ සීල සම්පත් පහක් තියෙනවා. පළවෙනි එක මොකන්ද? මහන්තම් භෝගකන්දං අධිගච්ඡති. ඔව් මහත් භෝග සම්පත් ලැබෙනවා මේ සීලවන්ත ජීවිතයක් ගෙවන්න. එතකොට මහත් භෝග සම්පත් ලැබෙනවා. අන්න මෘදු ප්‍රකාශ. ඊළඟට කියන මේ සීලවන්ත ජීවිතයක් ගෙවන්න කල්යාණෝ කිට්ටි සද්දු අබ්බුගච්ඡති. කල්‍යාණ කීර්ති රාවයක් පැතිරෙනවා. ඊළඟට සීලවන්ත ජීවිතයක් ගෙවන්න විසරදෝ උපසංකමති. ඕනෙම තැනකට යා විසරදව බිය රහිත සීතින් යනවා. මේ සීලේ අනුසස් කියනවා. ඊළඟට කියනවා අසම්මුල්ලෝ කාලං කරෝති. ඔව් මුසිහි මුලානොවී මැරෙනවා. ඊට පස්සේ කායස බේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. කය බිඳී මරණින් පසු සුගතිය උපදින මේ සුචරිත විපාක. සුචරිත විපාක පෙන්වා දෙනවා. එතකොට මොකද වෙන්නේ? අර මුදු මොලොක් විදියට හික්මෙනවා එක්කෙනාට මොකද වෙන්නේ? මේ සුචරිතේ මේකයි, සුචරිතේ විපාක මේකයි කියලා ඇහුවහම එයාට අමුතුවෙන් එයාට මේ දුසිරිත විස්තර කරන්න ඕනේ නැහැ. දුසිරිතේ භයානක කටුක විපාක විස්තර කරන්න ඕනේ නැහැ. එයාට හොඳයි, හොඳේ විපාක විස්තර කරාම ආන්‍යා හික්මෙනවා. ඊළඟට වචනෙන් යහපත් වචන මේකයි කියලා සත්‍ය වචන කතා කිරීම, සමගිය ඇටින වචන කතා කිරීම, මිහිරි මුදු මොලක් වචන කතා කිරීම, අර්ථවත් වචන කතා කිරීම, මේව තමයි කියා දෙන්නේ යාට. වචී සුචරිතේ කියා දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මේ වචී සුචරිතින් ලැබෙන විපාක තියෙනවනේ පෙන්වලා. විපාක තමයි තමන්ගේ වචනේ අනිත්‍යය අහුම්කම් දෙනවා, පැහැදිලි නොපැටලෙවෙන, ඊළඟට මිහිරි වචන කතා කරන්න පුළුවන් වෙනවා, ඊළඟට කතා කරන කතාව ඕන කෙනෙකුට අහගෙන ඉන්න කැමති වෙනවා, ඊළඟට ඒ කතාව තුළ ධර්ම කතාව වැටහෙනවා. මේ ඔක්කොම ආනිසංස. ඊළඟට යහපත් වචන කතා කරන කෙනා මරණින් මතු සුගතිය උපදිනවා. සුගතිය උපදිනවා. ඉතින් මේ සුචරිතේ විපාක කියා දෙනවා. ඊළඟට මනෝ සුචරිතයක් කියා දෙනවා. මේ දැඩි ලෝභයෙන් අභිජ්ජාවෙන් වෙන්වීමත්, මෛත්‍රී සහගත වාසය කිරීමත්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මනෝ සුචරිතේ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය, ආසේවිතාය භාවිතාය බහුලිකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමේ ඒකා දසානි සංසා පාටිකං. කන්න මනෝ සුචරිතයත් සුචරිතය ආනිසංසත්. එතකොට මනෝ සුචරිතය තමයි මෛත්‍රිය. මෛත්‍රිය නිතර නිතර පුරුදු පුහුණු කළොත්, නිතර නිතර භාවිතා කළොත්, නිතර නිතර වැඩුවොත්, නිතර නිතර ප්‍රගුණ කළොත්, හැමතිස්සේම යානාවක් වගේ මෛත්‍රිය පැවැත්වුවොත් මෙන්න මේවා ආනිසංස කියලා ආනිසංස පෙන්වනවා. මොනවද ආනිසංස? සුඛං සුපති, සැපසේ නිදියනවා. සුඛං පටිබුජ්ජති, සුවසේ අවදි වෙනවා. න පාපකං සුපිනං පස්සති, පවිටු හීන පේන්නේ. මනුස්සානම් පියෝ හෝති, මිනිසුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හෝති, අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. දේවතා රක්ඛන්ති, දෙවියෝ ආරක්ෂා කරනවා. නාසග්ගිවා විසංවා සත්තංවා කමති, අව ගින්නෙන් අවි ආයුධ වලින් වශයෙන් විසින් අනතුරු වෙන්නේ. තුවටන් චිත්තං සමාධියති, ඉක්මනින්ම චිත්ත සමාධිය ඇති වෙනවා. මුඛවන්නෝ විප්පසීදති, මූණේ පැහැය ප්‍රසන්න වෙනවා. අසම්මුල්හෝ කාලං කරෝති. අන්න දැක්කද? සිහි මුලා නොවි මරණයටපත් වෙනවා. ఉత్తరింగ్ అప్పటి విద్యంతో బ్రహ్మలోకు పగోతి. ఇదిరియ్యి తమ మార్గ పల దీవును కరగండి బెరువు బంబులోయను. తిమ్మే కక్కి కగ్గానికి ఇక మిహిరినేద్దే మిహిరినేది అమ్మో ఒకేలా అంగ ఇరివెట్టిండినే నలలు రెలిగహిండినే నీది బహితిన్నే అని బహితిన్ని దేవదూత సూతి అనగట నీది అని వినసే దా మేకకి ఏకటి మేక అనే మేక అపిటి కరన్న ఎత్తున్నా మేక అపిటి కరన్న ఎత్తున్నాక ఇలా అన్న సుచరితే అయి సుచరితే ఆ విపాకాయి బుదురజానన్ వహన్సే విస్తర కరున్న మేక తమయ ఉన్వహన్సీకి మృదుమల క్రమేణ్ పురుషన్ దమనే కిరీమ. బుదురజానన్ వహన్సే మృదుమలుక్రమేణ్ పురుషన్ దమనే కిరీమ. బహో దేశనావాలు తీయనో ఏ ముదుమలుక్రమేణ్ పురుషన్ దమనే కిరీమే బహో దేశనావాలు తీయనో ఏకి అపాయ సీకరవన్నే కటుక విపాక సీకరవన్నే నపురు దేవాలు మతక్కరవన్నే ఏకి మతక్కరవన్నీ యహపాద్ దేవాల్మాయి హొంద దేవాల్మాయి మిహిరి దేవాల్మాయి. ఎతకొట ముఖద వేణి ఏ మిహిరి దేవాళ్ళ అనకట ఏ మిహిరి దేయట మృదు దేయట అవనత వినెక్కిన ఆయన్నో ఏ మృదు దేవట అవనత వినాయ లోకభై ఆటు విని ఏ మృదు దేట అవనత వినాయ ఆడువి దా మృదు దేట దంగ ఓకి వాట పాసి దంగ ఆరు నపురు కమ్ముకుత్ కీలనే అపాయ గన కీలత్నే కీలతీ నమ్మక అద్దే సుగతి గనని బంబులో గని నంగ ఆట హితీని సుగతి ఉపదిన్నే నమ్మట హుందాయి బంబులు ఉపదిన్నే నంగ హుందాయి కీలే సుచరితి వడను ఏనంగ్యా సంపూర్ణమ సుచరితి అహగన సుచరితే విపాకహగన హిత పెహదిలా దమనే వెను అన్నీ కరుణిన్ బుదురజానన్ వహన్సే అనుత్రు పురుషిదమ్మ సారథి. ఈలాంటి బుదురజానన్ వహన్సే విస్తర కరణ కేసి ధర్ను విధిహిట మంకి ఆదిన దమనే కరణ మెన్న మేమైకిన ధర్ను విధిహిట కి ఆదిన్ని ఇద ఇతి కాయ దుచ్చరితం మెన్న మేకై కయన్ కరణ దుశ్చరితే కీలకి ఆదిన మూడవది కా ప్రాణగాదే బుధుజనస పిన్నాదిను అని సతుం మరణం లేవెకును అత్యత వేయిన్వ దయారహిత వేయిన్వ సతుం కిరై కరుణామైత్రు నెతువేయిన్వ లే ఎకును లోహిత పాని హత పహతు నిమిట్టు కిలో తీను మే సతుం కిరై కరుణావాక్ మైత్రియక్ నెతు అత్ లేవెకును అత్యత వేయిన్వ మేక ప్రాణఘాతే ప్రాణఘాతి ఎదురు విస్తరగిన బుధురజానవాసి ప్రాణఘాతే మేమాయి కీలా ఇలాగంటే ప్రాణఘాతి విన ఆకారెత్తి విస్తరకరిన సతిక్ పనతి సతిక్ వెన్నోని సతు మరీమే చేతనావ ఎతి వెన్నోని ఉపక్రమే అక్కరన్నోని ఓ ఏ ఉపక్రమే ఎదవన్నోని ఏకేంగా ఓ మరెన్నోని కల విస్మే విస్తరకరిన మెన్న మేకై అకుశలి మెన్న కయంకరిన దుశ్చరితే మేక తమే ఉన్నహాసీకి సరిపరుస విధియట హిక్మీమ హిక్మవీమ ఈలంగట ఉన్నహాసీ కాయిం కే పిన్నాదిన మెన్న మే విధియట కాయిం హొరకంకరనో హొరం హొరకంకరనే వాంఛనిక విధియట జీవత్వినాయన్నో హొర విధి హొరకంకరనో తరాదియం హొరకంకరనో మైన మిమ్మెం హొరకంకరనో గణంహిలవోలిం హొరకంకరనో ఇలా నుయే కాకారిట హొరకంకరనో నుదుంది నుదుంది గాన్నవ బుధురజానన్ వహన్సే ఆరణ్యక వీవ గామక వీవ నుదుందే గన్నవ అణుంగే దియక్ బవ దెన గనీమ ఈలంగట హొరహిత పహలవీమ ఈ సందహ ఉపక్రమయక్ యదీమ ఏ ఉపక్రమే తులిం ఏదే త్రిబుణు తెనిం ఇవత్ కిరీమ హొరకమ మేమై వెన్నే కీలా ఏకతమై బుధురజానన్ వహన్సే దరుణు దే పెన్నాది ఇలా హిక్మోనవ కియాన్నే ఎతడి మిహిరి దేద్ద మే పెన్నాదిన్ని ఒరకమ పెన్నాది. ఈలంగటి బుధురజానన్ వహన్సే విస్తర కరణ మే వరిధికామ సేవనే వరిధికామ సేవనే విస్తర కళ్ళ దిన మేమే మౌరకినాయిన్వ ఇలాంటి పియా రకినాయిన్వ స్వామ్య రకినాయిన్వ నందనీయ రకినాయిన్వ మామండి రకినాయిన్వ సహోదరి రకినాయిన్వ సహోదరి రకినాయిన్వ మేమగే ఆరక్షాకరణ పిరిస సమగ వరది బెందీమ కామ మిత్యాచార్యాయి కేల ఎందుకంటే మే వగే విస్తర కరణ ఒకటి ఉన్న ఏకతమై మకద్దె ధరుణు విధియట విస్తర కిరీమ తమ ధరుణు విధియట భిక్షున్నాసేలాట విస్తర కళ్ళ తీను වචී දුෂ්චරිතයේ භයානකකම. එක්තනා එක්තර අවස්ථාවක ගිනි ගොඩක් විශාල ගිනි කඳක් ඇවිලෙනවා. ඇවිලෙනකොට බුදුරජාණන් වහන්සේ අන මහණෙනි මේ ගිනි කඳ ඇවිලෙනවා. මේකද හොඳ කාන්තාවක් වළඳගෙන ඉන්න එකද හොඳ? වික්ෂුන් කියන අනේ ස්වාමීනි මේ ගිනි කඳ කාන්තාවක් වළඳගෙන ඉන්න හොඳයි කියනවා. අනේ නෑ ඊට වඩා හොඳයි කියනවා. මේ ගිනි කඳ වැළඳ ගන්න කියනවා. මේ ගිනි කඳ වැළඳ ගත්තොත් එක්ක මැරෙයි, මාරාන්තික තුවාල ලබයි, නිරේ යන්නේ නෑ. එතන මිහිරි සිද්ධිද තියෙන්නේ. ආන දමණය කරන ආකාරය පුරුෂ ධම්මසාරති. ඊළඟට බුදුරජාණන් වහන්සේ එහෙම අවස්ථාවක් තියෙන මහණෙනි මේ ගිනි කඳ වැළඳ ගන්න එකද කැමති, හොඳ සිනිඳු පට සිවුරු පුරවන එකද කැමති? ස්වාමිනී පට සිවුරු හරියගේ කිව්වා. නෑ නෑ නෑ, දුස්සීලව ඉඳගෙන පට සිවුරු පුරවනවට වඩා මේ ගිනි කඳ පොරවා ගන්න එක උතුම්. මේ ගිනි කඳ පොරවා ගත්තොත් එක්ක මැරෙයි, මාරාන්තික වේදනාව විඳි, නිරේ යන්නේ නැහැ. එතන දැක්කනේ තියෙන කලින් කියපු එකට දේශනාවට මේක වෙනස් නැද්ද? මේක තනිකරම දරුණු දේවල් විස්තර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනවා මහණෙනි මේ ගිනි ගුලි ගුලි කර කර ගිලින එකද හොඳ? ඇල්හාලේ බත් හොඳ සූප ව්‍යංජනත් එක්ක සුවඳ ගහද්දි වළඳන එකද හොඳ? ඇල්හාලේ බත නාගේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? ආහා, දුස්සීලව ඉඳගෙන ඇල්හාලේ බත වළඳනවට වඩා හොඳයි කිව්වා මේ ගිනි ගුලි ගිලින එක. මේ ගිනි ගුලි ගිලීමෙන් එක්කෝ මරණයට පත් වී මාරාන්තික වේදනාවෙන් නිරේතිරි ආදී දුක් විඳින්න නැකුවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙනවා, මේ කාය දුෂ්චරිතය පෙන්වා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ওই විදියට උන්වහන්සේ නොඑක ආකාරයෙන් පෙන්වා දෙන එක්තරා අවස්ථාවක මේ බුද්ධ ශාසනයේ අවුරුදු 20ක් බුද්ධ ශාසනයේ තුල භික්ෂුන් වහන්සේලා බවසර කිලුටු කරගත්තේ නැහැ. 20 අවුරුද්දා 20 අවුරුද්දක්ම බුදුරජාණන් වහන්සේ මුල් කාලේ මේ මුල්ම කාලේ ශාසනයට ඇතුළු වෙච්ච බොහෝ දෙනා මේ අර මිහිරි විදියට වචනවලින් හික්මුණේ, මිහිරි වචනවලින් හික්මුණේ. මම කියන්නේ සරපරුස, දැන් ඌව තමයි සරපරුසයි කියන්නේ. දැන් අපි සරපරුසයි කියලා කියන්නේ මොනවද? තෝතා, නුඹ නුඹලා, ඕවා නේද? වර පල. දැන් මේක කියන්නේ ඒක නෙමෙයි. දැන් බලන්න මේ කියන්නේ මේ දුෂ්චරිතය අකුසලයේ පෙන්නා දීම තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ පරුස විදියට හික්මනවා කියන්නේ. අකුසලයේ පෙන්නා දෙනවා. ඉතින් 20 අවුරුද්දක් යනකම් සිල්ලත් වික්ෂුන් හිටියේ. විශාලා මහනුවර හිටිය සුදින්න කියලා තරුණේ බණ අහලා. ඊට පස්සේ මොකද වුනේ? මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ඕනේ කියලා කැමති වුණා. එතකොට එයා විවාහ වෙලා හිටියේ. විවාහ වෙච්ච අලුත මියා ගෙදරින් ඔක්කොම මේ උපවාස කළා. මට මේ කෑම බීමත් එපා, මට මහණෙන්න අවසර දුන්නොත් විතරේ මම ජීවත් වෙන්න කියලා මහා පෙරලියක් කළා. මියා මහාන වුණා. මහාන වෙලා දැන් ඉතින් හොඳ පිරිසිදු සීල් රැක සුදින්න කියලා හාඳුරගෙන හොඳට සීල් රැකගෙන දැන් මියා වාසය කරනවා. ඊට පස්සේ ඉතින් ඔහොම චාරිකාව වැඩිද්දි ඔන්න දවසක් මේ ගෙදරට වැඩියා. දාසිය මොකද කළේ? මේ පිළිලි වෙච්ච පිටු ටිකක් ගිහින් පාත්‍රයට දාන්න. මම විසි කරන්න හදනවා. ඒක නැගණිය මොකද කරන්නේ? විසි කරන්න. අනේ මේකට දාන්න කිව්වා. එතකොට දැක්කා මේ ඉරියව්වලින් මේ අපේ ගෙදර හිටපු ස්වාමි පුත්‍රයා. ඉතින් ගිහිල්ලා මේ ඒ ස්වාමිනාසිකේ ගිහි කාලේ බිරිඳ වෙලා හිටපු කෙනාට කිව්වා. අන්න මේ ස්වාමි පුත්‍රයාණන් වහන්සේ වන්න දැන් ඇවිල්ලා මේ දැන් මේ පිළුණු පිට්ටුවක් පිළි අරගෙන ගියා කියලා. හොයනකොට මේ පැත්තක පිළිකන්නක වළඳනවා. ඊට පස්සේ කිව්වා, අනේ ස්වාමීනි වඩින්න මේ දානු නැහැ නේ, වළඳලා ඉවරයි මං දැන් කිව්වා. කොහෙද ඉන්නේ කියලා අර වනාන්තරේ කිව්වා මං ඉන්නේ දැන්. එහෙනම් හෙට වඩින්න කිව්වා දානෙට. මේ ස්වාමීන් වහන්සේ බරපතල කිතුවේ නැහැ. වඩින්න ලෑස්ති නැති දානමාන සකස් කළ නැන්දනිය කිව්වා, ලේලියේ මගේ පුතාගේ සිත් තැඳ ගන්නා ඇඳුම ඇඳපන් කිව්වාද? දැන් ඉතින් ඇඳා. ඇඳලා මොකද කළේ? දැන් ඉතින් දානට ගියා. ගිහිල්ලා ඉතින් දානි දෙන්නේ නැහැ දැන් අරයා. ඔව් අරයා දැන් ඉතින් එහෙට මෙහෙට ඔව් පාට ලැබෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ මොකද මේ මොකද කියලා ඇහුවා. අහලක ඕවා බෑ. දාන දෙනෝ නම් දෙන්න මම යන්න ඕනේ. ඊට පස්සේ අනේ ස්වාමීනි ඔබ වහන්සේ මොන වගේ බිරින්දෑවරුන් බලාගෙනද මේ බඹසර රකින්නේ? දිව්‍ය ලෝකවල නැගණේනි මට එහෙම අදහසක් නැගණේනි කිව්වා කියලා ඔන්න සීසන් නැතු වැටුණා. ඉරිස් දිමාපිය අඬන්න පටන් ගත්තා. තාතේ පරම්පරාව මීවරයි කිව්වා. දරු පරම්පරාව ඉවරයි කියලා දිමාපිය කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ එහෙමනම් කරන්න එපා. දැන් ඔබ වහන්සේ දැන් අපෙන් බැහැරිලා ගියා. මේ දීපල වස්තුට මොකද වෙන්නේ? දරු බීජයක්වත් දෙන්න. ඒ වෙනකොට මේ ශික්ෂාපදියේ තිබුණේ නැහැ. ඒතර දන්නේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? හොඳයි කිව්වා. දන්නේ නැනේ. ශික්ෂාපදයක් තිබුණේ නැහැ. එතකොට මේ දේ එපා කියලා තහනම් කළා. ඉතින් කිව්වා එහෙනම් මේ මං අර වනාන්තරේ ඉන්නේ කිව්වා. ඉතින් මේ ඒ වෙනකොට බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අවුරුදු 20ක් වෙනවා. ඉතින් මෙවුන් දන් සේවනයේ දුන මේ ස්වාමීන් වහන්සේ චීවරයක් දරාගෙන තමන්ගේ පැරණි බිරිඳත් සමග වනාන්තරේ වනගත දෙවි දේවතාවුන් දැත් බැඳගෙන අඬන්න ගත්තා. බුදුසසුන කිලුටුණා කියලා. ඊට පස්සේ ඒක අහලා චාතු මහරජික දෙවියෝ අඬන්න ගත්තා. බුදුසසුන කිලුටුණා කියලා. ඒක අහලා තවතිසාවැසි දෙවියෝ දැත් බැඳගෙන අඬන්න ගත්තා. බුදුසසුන කිලුටුණා කියලා. අකනිටා බඹලෝ දක්වා දෙවිවරු කෑ ගහන්න ගත්තා. ලෝතුරා බුද්ධ ශාසනේ කිලුටුණා කියලා. ඊට පස්සේ මොකද වුනේ? මේ සිද්ධිය උනාට ඉවර වුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හිතුණා මට වැරදුනා. මේක ශ්‍රමණ උත්තමයෙක් විසින් නොකළ යුතු දෙයක් මේ මගේ අතින් වුණේ. දැන් මෙයාට කියාගන්නත් බෑ වෙච්ච වැරද්ද. දැන් මෙයා දැන් ලස්සනට හිටපු කෙනා සුමානින් දෙකෙන් කටු ගැහුණා. වළඳන්නත් බෑ. කල්පනාක ඔන්න. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේ ලැහුවා මේ ආයමිතුන් වහන්සේ මොකද වුණේ? අනේ මට මෙහෙම එකක් වුණා. අහෝ බුදුරජාණන් වහන්සේ වදාළ නේද මේ කාමයන් අනිත්‍යයි. කාමයන් ගිනිසුලක් වගේ. කාමයන් මාස්වැදල්ලක් වගේ. සර්පහිසක් වගේ. මේ කාමයන් සම්පූර්ණයෙන් මිනිස්සයා විනාශ කරනවා කියලා, මේ විමුක්තිය නැති කරනවා කියලා පෙන්වා දීලා තියෙනවා නේද? ඒයි උභහසී සීකලින් අනේ මෙහෙම එකක් වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේ හැබෑද භික්ෂුව මෙහෙම අකරතැබ්බයක් වුණාද කියලා. වුණා. බුදුරජාණන් වහන්සේ හිස් පුරුෂය. අන්න එතනදී අර මං කිව්වේ අන්න දුෂ්චරිතයේ විස්තර කරන හිස් පුරුෂය මීට වඩා හොඳයි කිව්වා. භයානක සර්පෙක් ඉන්න ගුලක් ඇතුළට දැම්මන මීට වඩා හොඳයි ගිනි අඟුරු වලක උබා ගත්තන. ඔව් මීට වඩා හොඳයි දිවිනසා ගත්තන. මීට වඩා හොඳයි මේ විපත වුණා නම් කියලා කියන මහණේ හිස් පුරුෂය මේකෙන් සත්‍ය පිරිසිදු බඹසරට ප්‍රතිඥා කොට සසුනට ආපු එක්කෙනා මේක කළොත් නිරේහෝ තිරිසං අපාය යනවා කියලා. අන්න අකුසලයත් අකුසල විපාකය. ඊරෝසි මේ තමන්ගේ ස්වාමියාට මේ පැරණි ස්වාමියාට මේ ස්වාමීන් වහන්සේට මෙහෙම විපතක් උනේ කියලා දැනගත්තා. ඉතින් මේක ආරංචි වුණා ඒ බිරිඳටත් දරුවෙක් ලැබුණා. අර බීජයක් නෙල්ලුවේ එනිසා යාට නම දැමුණා. නම තිබුණා බීජක කියලා. අම්මට නම පැතුරුණා බීජක මාතා කියලා. මේ දෙන්නම මහාන වෙලා රහත් වුණා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ගැන විස්තරي සඳහන් වෙන්නේ නැහැ. නමුත් ඒ බුද්ධ දේශනා තියෙන ආදි කම්මයා ආදි කම්මිකයාට අනාපත්ති කියලා. ඒ කිව්වේ ඒ වරද නොදැන ඉස්ලාම් කරන එක්කිනාට ඒ වරද නිදහස් වෙනවා කියලා තියෙන. නමුත් එතනින් පස්සේ උන්වහන්සේ ගැන විස්තරයක් නැහැ. මොකද එච්චරයට ෂොක් එකක් වැදුනා. ඉතින් මේ අකුසලයයි අකුසල විපාකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනකොට අන්න ඒකට මිනිස්සු හික්මෙනවා. හික්මෙන්නේ නැද්ද ඒකට? ආ, මේකට මිනිස්සු හික්මෙනවා. අකුසලයේ අකුසල විපාකයයි පෙන්වා දෙනකට හික්මෙනවා. ඊළඟට පෙන්වා දෙන වචී දුස්චරිතය, බොරු කීම, වචී දුස්ච පිරිස මැද යන්න ගහලා මේක කළාද නැද්ද, දැක්කද නැද්ද කියලා, දැක්ක දැකපු එක නැති කියනවා, කරපු එක නැති කියන බොරු කීම. එහෙම නැත්නම් පිරිස මැද කියනවා මේක මේක අපි මුකුත් කරේ නැත්තම් නිස්සද්දයි කියනවා, කරපු එක නම් නිස්සද්ද වෙනවා. එතකොටත් බොරුවට ආයි තියෙනවා, බොරු කීමට ආයි තියෙනවා. එතකොට කේලාම් කීම, කේලාම් කීම පෙන්වා දෙනවා. එතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියනවා, එතන බිඳවන්න. මෙතනින් අහගෙන ගිහිල්ලා එතන කියනවා, මෙතන බිඳවන්න. ඔව්, ඊළඟට සමගි වෙච්ච අය බිඳවනවා, අසමගි කරවනවා, පවුල් කඩාකප්පල් කරවනවා. මේ මොනවද? කේලම. අන්න පරුසේ පරුස විදියට හීක් පොනවා කියන්නේ ඒකයි. විස්තර කරා දෙනවා කේලම. එතකොට කේලම් කියපු අය රත් වෙලා යනවා. අනේ මට මෙහෙම වුණානේ, මට මෙහෙම වුණානේ කියලා. ඊළඟට පරුස වචන විස්තර කරලා දෙනවා. මේ හිතේ සාන්තිය නැති වෙලා මෙහෙම මෙහෙම නපුරු වචන, අසභ්‍ය වචන කියාගෙන මෙහෙම යනවායි කියලා. එතකොට එහෙම වෙච්චයි තැති ගන්නවා. ආ, මේක අකුසලී. එහෙනම් මගේ අතින් මේ අකුසලී සිද්ධ වෙලා තැති ගන්න ඔයා. ඊළඟට මේ වගේ වචනේ හිස් වචන පෙන්වා දෙනවා. මේවා රාජකතා, චෝරකතා ආදී විස්තර දෙතිස් කතා පෙන්වා දෙනවා. මේවා හිස් වචන කියලා. එතකොට මොකද කරන්නේ? අර හිස් වචනව කතා කර කර ඉන්නේ තැති ගන්නවා. මේ හිස් වචන කතා කර කර ඉන්නේ මම මේ ඉන්නේ. අන්න හික්මෙනවා. අර අකුසලයේ පෙන්වා දුන්නාම අකුසලයේ හඳුනාගෙන හික්මෙනවා. ඊට පස්සේ පෙන්වා දෙනවා මේ වචී දුස්චරිතේ විපාක. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කෝකාලික කියලා හඳුනනමක් කියන්නේ සාරිවුත් මොගලන් දෙනම වහන්සේට නිඳා පහස කළේ. ඔව්, පවිතු භික්ෂූන් කියලා සාරිවුත් මොගලත් මහරහතන් වහන්සේලා දෙනමට. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟටම ඇවිල්ලා කිව්වනේ. ඉතින් කෝකාලික ආවම කියන්න එපා කිව්වා. වචනේ කියද්දි කියද්දි ඒක කියලා ගියා. ගිහිල්ලා වැඩි වෙලාවක් ගියේ නැහැනේ. මුළු ඇඟේම බිබිලි දාලා, ඒ බිබිලි කසන්න අරගෙන බිබිලි දාලා, ඒ බිබිලි වෙරළු ගෙඩි විතර වෙලා, ඊට පස්සේ බෙලි ගැට විතර ලොකු වෙලා, ඊට පස්සේ සරව වැදිලා පුපුරලා, ඒත් හරි ගියේ නැහැනේ. ඊට පස්සේ මේ අනාගාමි බ්‍රහ්මරාජිකට තුදු කියලා, ඒ දෙවියුත් ඇවිල්ලා මෙයා බේර ගන්න හිතාගෙන ඇවිල්ලා කිව්වා, අනේ මේ හිත පහදවා ගන්න, කවුද නුඹ කියලා ඇහුවා. මම මේ අනාගාමි බ්‍රහ්මරාජික බලපං කරපු වැරද්ද, ඔබ මේකට මෙහෙ ආවි කියලා ඇහුවා. බලන අර උපදෙස් දෙන්න ගියාමත් මුදුරජා ඔහොම තමයි කිව්වා, කටේ කෙටේරි තියාගෙන උපදිච්ච උදවිය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යා මැරිලා උපන්නා ඒ පදුම නිරේනේ. ඔව්, ඒක ඊට පස්සේ විස්තර කරනවා මේ නිරේ ආයුෂ ගැන. නිරේ ආයුෂ විස්තර කරගෙන යනකොට මෙච්චර ආයුෂ තියනවා මේ නිරේ, මෙච්චර ආයුෂ තියනවා මේ නිරේ, මෙච්චර මේ නිර රාශියක් විස්තර කරගෙන යනවා. ඒක දැක්කනේ දුස්චරිතය, දුස්චරිතේ විපාක විස්තර කරනවා. ඊළඟට මනෝ දුස්චරිතයත් විස්තර කරනවා. මනෝ දුස්චරිතය විස්තර කරන මේ අභිජ්ජා දෝමනස්ස, අභිජ්ජා ඊළඟට ව්‍යාපාද මිච්ඡාදිට්ඨි, මිත්‍යා දෘෂ්ටිය, නපුරු චේතනා, ව්‍යාපාද. බුදුරජාණන් වහන්සේ විස්තර කරන මහණෙනි මම දකින්නවා සමහර අවස්ථාවලදී, ඔව් දූෂිත සිතින් යුක්තව ඉන්නවා. ඒ දූෂිත සිතින් යුක්ත වාසය කරන එක්කෙනා මැරෙනවා. මැරිලා නිරේ ත්‍රිසංයෝනියේ ඉපදිලා දුක් විඳිනවා දකින්නවා කියලා දුස්චරිතේ විපාක විස්තර කරනවා. මනෝ දුස්චරිතේ විපාක විස්තර කරනවා. එතකොට මේ විපාක අහන්න ගිය අය, එතකොට මට හිතෙන්නේ ගොඩාක් දුරට මේ ගමනේ වෙන්නේ දුස්චරිතය අහලා, දුස්චරිතේ විපාක අහලා නේද? ඈ, දැන් අපි කවුරුත් ගමනේ වුණේ සුචරිතය අහලා සුචරිතී විපාකයටද, දුස්චරිතය අහලා දුස්චරිතී විපාකයටද? දුස්චරිතය අහලා දුස්චරිතී විපාකයටයි අපි ගමනේ වුණේ. බය වුණානේ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ ආන් ඒ විදිහටයි දමනය කරන්නේ සත්‍යයන්. ඊට පස්සේ උන්වහන්සේ එක එක්කෙනාට දඬුවම් දෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ මේකයි දුස්චරිතය, මේකයි දුස්චරිත විපාක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කේසි, දැන් ඔයා හස්පයන් දමනය කරනවානේ මේ මෘදු විදියටයි පාරස විදි සැර පාරස විදියටයි දෙකටම. මාත් එහෙම තමයි කරන්නේ. මම සුචරිතයත් කියනවා, කාය සුචරිතයත් කියනවා. මේ කාය සුචරිතේ මේකයි, කාය දුස්චරිතේ මේකයි. බුදුරජාණන් වහන්සේ වදාළා ඊට පස්සේ, කාය සුචරිතේ විපාක මේකයි, කාය දුස්චරිතේ විපාක මේකයි කියලා. කයින් කරන හොඳ මේකයි, හොඳේ විපාක මේකයි. කයින් කරන නරක මේකයි, නරකේ විපාක මේකයි කියලා දෙකම විස්තර කරනවා. දැන් අපිට ඒ ඔක්කොම විස්තර දැන් අපිට ළඟ තියෙනනේ බුද්ධ දේශනාවල ඉන්නේ. දැන් සුචරිත විපාක ගැනත් තියෙනවා, දුස්චරිත ගැනත් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වචනේ, වචනේ දුස්චරිතේ මේකයි, වචනේ සුචරිතේ මේකයි. වචනේ මේ විදිහට වැරදි විදිහට වචනේ පාවිච්චි කළොත් මේ විදිහට විපාක විඳීවි. වචනේ හරි විදිහට පාවිච්චි කළොත් මේ විදිහට සැප විපාක විඳීවි. ඊළඟට හිත ගැනත් විස්තර කරනවා. මේ විදිහට තමයි මනෝ දුස්චරිතේ, එතකොට මේ විදිහට විපාක විඳීවි. මේ විදිහට තමයි මනෝ සුචරිතේ, එතකොට මේ විදිහට විපාක විඳීවි කියලා විස්තර කරනවා. විස්තර කරනකට මේ ධර්මයේ අහන එක්කෙනා, ශ්‍රද්ධාවේ පිහිටි එක්කෙනා මේ මොකද කරන්නේ? පොඩි බණපදයක් අල්ලගෙන ඔන්න පුහුණු වෙනවා දැන්. ආ, මම දැන් වචනෙන් බොරු නපුරවද කරන්නේ නැහැ. මම සංවර වෙනවා. මේක යහපත් විපාක තියෙනවා. ඊළඟට අකුසල විපාකයට බය වෙනවා. හිරියෝතප් ඇති වෙනවා. එතකොට හිරියෝතප් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ඔන්න සංවර වෙන්න යා පුරුදු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, එතකොට මේ දැන් ඔය විදිහට මේ විස්තර කරාම මේ කේස් යහන. එතකොට ස්වාමීනි, මුර්ධ විදිහට පුරුෂයෙක් හික්මෙන් නැත්තම්, මුර්ධ විදිහට හික්මෙන් නැත්තම්, පරුෂ විදිහට හික්මෙන්නෙත් නැත්තම්, මුර්ධ විදිහට පරුෂ විදිහට කියන දෙකෙන්ම හික්මෙන්නේ නැත්තම්, එබඳු අයට භාග්‍යවතුන් වහන්සේ මොකද කරන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, කේසි, දමණය විය යුතු පුරුෂයා මුර්ධ විදියට හික්මෙන්නේ නැත්තම්, දමණය විය යුතු පුරුෂයා පරුෂ විදියට හික්මෙන්නේ නැත්තම්, දමණය විය යුතු පුරුෂයා මුර්ධ භවෙණු පරුෂ භවෙණු දෙකම හික්මවන්නේ නැත්තම් මං එයාව මරනවා. එතකොට මේ කේසි කියන හප්පා භාග්‍යවතුන් වහන්සේට සතුන් මැරීම කැප නැහැ නේද? නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාලා, කේසි, මං එයාව මරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, කේසි, ඒක ඇත්ත. තථාගතයන් වහන්සේට සතුන් මැරීම කැප නැහැ තමයි. නමුත් ඒ පුරුෂයා මුරුදු විදියට හික්මෙන්නේ නැත්තම්, ඔව් මේ විදියට මේ දුස්චරිතේ මේකයි, දුස්චරිතේ විපාක මේකයි කියලා ඒකට හික්මෙන්නේ නැත්තම්, ඊළඟට සුචරිතේ මේකයි, දුස්චරිතේ මේකයි, සුචරිතේ විපාක මේකයි, දුස්චරිත විපාක මේකයි කියලා මුරුදු විදියටයි පාරස විදියට දෙකටමත් හික්මෙන්නේ නැත්තම්, කේසි, මම මෙහෙමයි කියන ඔයා මරන්නේ කොහොමද? න තථාගතෝ වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤති. තථාගතයන් වහන්සේ ඔහුට අවවාද අනුශාසනා කරන්නේ නැහැ. කරන්නේ නැහැ. නපි විඤ්ඤූ සබ්‍රාහ්මචාරී වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්ති. සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් ඒ පුද්ගලයාට අවවාද අනුශාසනා කරන්නේ නැහැ කියලා අතාරිනවා. වදෝ හේ සාකේසි අරියස් විනේ යන්න තථාගතු වත්තබ්බං අනුශාසම් මඤ්ඤන්ති. නපි විඤ්ඤූ සබ්‍රාහ්මචාරී වත්තබ්බං අනුශාසිතබ්බං මඤ්ඤන්ති. කේසි, මේ ආර්ය විනයෙහි තථාගතයන් වහන්සේගේ අනුශාසන අවවාද අනුශාසනාව යමෙකුට ලැබෙන්නේ නැත්නම්, සබ්‍රාහ්මචාරින් වහන්සේලාගේ අවවාද අනුශාසනාව යමෙකුට ලැබෙන්නේ නැත්නම් වදු, ඒක මරණයක් වගේ කියනවා. ලැබෙන්නේ නැත්නම්. එතන බුදුරජාණන් වහන්සේට කේසි කියනවා, ස්වාමීනි, ඒ කාන්ති මේකනම් ඊටා කනගාටුදායක මරණයක් තමයි කියනවා. මොකද්ද? තථාගතයන් වහන්සේ අවවාද අනුශාසනා කරන්නේත් නැහැ, සබ්‍රාහ්මචාරීන් වහන්සේලා අවවාද අනුශාසනා කරන්නේත් නැහැ. ඉතින් මේක අහලා මේ කෙනා පැහැදිලා අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිය කෙනෙක් බවට පත් වුණා. ඔබ හිතන්නේ ලංකාවේ ලෝකේ වැඩිපුර, ලංකාවේ වැඩිපුර ඉන්නේ මෘදු විදියට දමණය වෙන අයද, පරුස විදියට දමණය වෙන අයද, දෙකෙන්ම දමණය වෙන අයද, මැරිය යුතු අයද? ඈ

සුචරිතය අඳුරන්නෙත් නෑ, සුචරිතය විපාක අඳුනන්නෙත් නෑ. එයාට තියෙන ඉතින් කට තියෙනවට කියෝගෙන යන එක විතරයි. එහෙම නෙමෙයි මේක තියෙන්නේ. මේක බුද්ධ දේශනාවල් මනාවකට අපි හදාරලා දැන් බලන්න මේ කේසී සූත්‍රය විස්තර කරන ආකාරයනේ කොයිතරම් පැහැදිලිද. මේක කාය සුචරිතය, වචී සුචරිතය, ඒ කියේ කායෙන් යහපත කරන, කායෙන් කරන යහපත මේකයි, වචනයෙන් කරන යහපත මේකයි, මනසින් කරන යහපත මේකයි කියලා යහපත ඉගෙන ගන්නවා. ඊළඟට මේ යහපතේ විපාක මේවා කියලා විපාක ඉගෙන ගන්නවා. ඊළඟට ඔව් කයින් කරන අයහපත් දේවල් මේවා, වචනයෙන් කරන අයහපත් දේවල් මේවා, මනසින් කරන අයහපත් දේවල් මේවා. මේවා තමයි මෙහෙමයි අයහපත් දේවල් වල විපාක කියලා පෙන්වනවා. ඉතින් බුදුරජාන් වහන්සේ පුදුම විදියට මේ බුද්ධ දේශනාවල සම්පූර්ණ තියෙන්නේ මේ පුරිස ධම්ම සාරිතී ගුණේ තමයි. බුද්ධ දේශනාවල ඒවැස් විස්තර කරන බුදුරජාණන් වහන්සේ සමහර තැන්වලදී මහණනි මම බුදු වෙසින් දකින්නේ නැහැ කියනවා. මේ අනුත්තර වූ නිර්වාණ අවබෝධයට මේ නිරය තිරිසන් යෝනියේ වැටිලා ඒ වැටීමේ අනතුර තරම් වෙන දෙයක් මම බුදු වෙසින් දකින්නේ නැහැ කියනවා. ඒක බලන්න කොයිතරම් මේක බරපතලයිද. ඊළඟට අර සමහර අවස්ථාවල තියෙනවා බුදුජන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි මා දැකලා තියෙනවා ච පස්සායතනික කියලා නිරයක්. ඒ නිරේ තියෙනවා යම්කිසි රූපයක් දැක්කනම් ඒ දැක්කට පස්සේ බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. ශබ්දය අහනකොට බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. නාසයට ගඳ සුවඳ දැනෙනකොට බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. දිවට රස දැනෙනකොට බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. කයට පහස දැනෙනකොට බියක්, තැති ගැනීමක්, දුකක්මයි උපදින්නේ. සිතට අරමුණු සිතෙනකොට බියක්, තැති ගැනීමක්, දුකයිමයි හිතෙන්නේ. මහණෙනි මේ ච පස්සායතනික නිරේ කියන එක මම දැක්කා කියනවා. ඊළඟට කියනවා මහණි මම දැක්ක ච පස්සායතනික සුගතිය. ඇහෙන් රූපයක් දැක්කොත් සතුට සොම්නසක් විතරමයි කියනවා. කණින් ශබ්දයක් ඇහුණු සතර සොම්නසක් විතරමයි කියනවා. මේකේ ආයතන හැන්න විස්තර කරලා කියනවා මහණෙනි මේ දෙකෙන්ම අපි බේරිලා ඉන්න වෙලාව කියනවා. ඇයි අරකට අහුනොත් කිසි දෙයක් කරන්න බෑ. බයයි, සති ගැනීමයි, දුකයි, වේදනාවයි. අරකට ගියත් කරගන්න බෑ, සැපේට අහු වෙනවා. මහණෙනි මේ දෙකෙම බේරිච්ච වෙලාව කියනවා මේ. එතකොට බලන්න නුවණ තියෙන කෙනෙකුට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න හොඳම අවස්ථාව. දුෂ්චරිතය බැහැර කරන්න හොඳම අවස්ථාව. සුචරිතය දියුණු කරන්න හොඳම අවස්ථාව. ඉතින් වෙලා තියෙන මේක තම තමන් විසින්ම හිත හිතා තම තමන් හැදෙන්න ඕනේ. තම තමන් හිත හිතා තම තමන් හැදෙන්න ඕනේ. අපි ගොඩාක් පුරුදු වෙන්න ඕනේ මේ සුචරිතයට සතුටු වෙන්නයි. සුචරිත විපාකයි. නමුත් අපිට ගොඩාක් දුරට අර හිත බැර වෙලා තියෙන්නේ දුෂ්චරිතය නිසා. අපට අර සුචරිතේ විපාක නෙමෙයි ඔලුවට වදින්නේ. දැන් අපි ගත්තොත් දිව්‍ය ලෝක විස්තර, ඊළඟට යාමේ තුසිතේ නිමානති පරිනිම්මිත වස්වති බ්‍රහ්ම ලෝක ගැන විස්තර කියාගෙන යනවා කියලා අපි කිව්වහම මේක ඉතින් ගන් එච්චර වදින්නේ. නිරේ ගැන කියන එකට මෙහෙම නිරිසත් වෙනවා. බඩගිනි කිව්වම ඉඳපන් ඔබට කියලා ඈ ඔව් අර කොකු දාලා ඇදලා අරගෙන කට පළල් කොල්ල ගිනි ගුලි දානවා අම්මෝ කියලා ඔන්න යා. ඒකවත් තමයි ආන් ඒක විතරයි යාට වදින්නේ. පේත වස්තු විමාන දැන් දිව්‍ය ලෝක විස්තරේ තියෙන විමාන වස්තු. නමුත් දිව්‍ය ලෝක විමාන වස්තු වලට වඩා හිතට වදින්නේ ප්‍රේත වස්තු ටික කිව්වට පස්සේ තමයි. ප්‍රේත ඉන්නේ කතන්දර විස්තරය වට පස්සේ දැක්කද මේ ප්‍රේත වස්තු වල තියෙන කතා? ඒගොල්ලන්ගේ කැම්බීම් ලිස්ට් එක දැක්කද? කැම්බීම් ලිස්ට් එකේ තියෙන මිලිම අර මිනිසුන් මිනි පුච්චන තැන් වල ගලන වුරුණු තෙල් පිරිතු පොරකක බොනවා කියන. ශරව ලේ සොටු සෙම ඊළඟට දරුවන් වදන තැන් වල ගලන ජරාව මෙව කියන ස්පිරිතේන් ආහාර. ඒක විස්තර කරන්නේ මට මතක හිටිට අර සරියුත් හාමුදුරන්ගේ අම්මා විලා ආත්ම බහ පහකට කලින් හිටපු එක්කිනා තමයි විස්තර කරන්නේ. අනේ මෙව අපි කකා හිටියේ කියලා. අපි හිතන්නේ පෙරේත ලෝකේ කිව්වා මෙහෙම එකක් නෙමෙයිනේ. ඒ විස්තරය බලන්න ඕනේ. එතකොටයි තේරෙන්නේ. ඉතින් ඒව දිහා බලනකොට ඔන්න කම්පා වෙනවා. මේකින් ගැලවෙන්න ඕන කියලා හිතිනවා. නැත්තම් අපි හිතේ ඇති වෙන්නේ මොකද්ද? ප්‍රමාදයක්මයි. ප්‍රමාණය ඒගොල්ලන්ට එහෙම වුණාට අපිට එහෙම වෙන්නේ නැන්නේ. නේ? ඔව් මට නම් එහෙම වෙන්නේ නැන්නේ. කියලා හැමතිස්සෙම තමන් ගැන හිතෙන්නේ තමන්ට එහෙම වෙන එකක් නැහැ. අනිත් එක්කෙනාට එහෙම වුණාට තමන්ට එහෙම එකක් නැහැ කියලා. තමන්ට එහෙම තමන්ටත් එහෙම වේවි දෝ කියලා හිතෙන්නේ මේ කර්ම කර්මඵල විමසන්න විමසනකට විතරයි. හැබැයි විමසන්න ඕනේ අනාත්ම විදියට. අනාත්ම විදියටයි කියන්නේ. ආ මේ කර්මයේ විපාක මේ විදියට හැදෙනවා මේක මට නවත්තන්න බෑ. මේක අනාත්ම දෙයක්. තමාගේ වශයෙන් පවත්වලා බේරන්න පුළුවන් එක. අන්න එතකොටයි බය ඇති වෙන්නේ. මේකෙන් මිදෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් හිතේ නෑ මට පුළුවන් මේ ඔක්කොම යටපත් කරගෙන මං කුසල අරමුණක් හිතා ගන්නම් කියලා. එයා තමන්ට ඕන හැටියට මේක හිතන්න පුළුවන් කියලා හිතනවා. ඒක නෙමෙයි තියෙන්නේ. මේක තමන් කරන ක්‍රියාවට අනුව හැදෙන එක. එහෙනම් තමන් විසින් ආයෙලට බලා ගන්නම් කියන එක නැතුව මොකද කරන්න ඕනේ? තමන් විසින් මේ ක්‍රියාව, ඒ කියන්නේ යහපත් ක්‍රියාව වර්ධන සුචරිත වර්ධනයක් කරන්න ඕන. දුස්චරිතෙන් බැහැර වෙන්න ඕනේ. අන්නේම බැහැර වෙනකොට සුචරිතයේ වර්ධනය කරනකොට තමන්ගේ ජීවිතයේ තමන්ව රැකගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේක අඩු ගණනේ අපි තම තමන්වත් රැකෙන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් මහන්සි ගන්න ඕනේ gedara ayataත් දන්නා යාළු මිත්‍රාදීන්ටත් මේ ඇත්ත தත්ත්වය පැහැදිලි කරලා දෙන්න. දැන් ඔය කේසි සූත්‍රයේ ඒක තමයි. දැන් ඔය කියන්නේ බෙල්ල කපාගෙන මැරුණලු තමන් ගැතිම බෙල්ල කපාගෙන ඒ පිහිය මිටිමලවගෙන මැරුණලු. එතකොට ඉතින් කොහේද උපදින්නේ? දැන් මෙහෙමයි මම කියන්නේ. දැන් ඒ වගේ වැරදි අඩුපාඩු කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි මේ ටීටීකින් බලන්නේ මරණ තාලේ. අර බිල්ලාඩන් මරණ හැටි, ඇමරිකාවේ මරණ හැටි. ඉතින් මැරිලේ විවරයක් නැහැනේ. මැරිලේ ඉවරයක් නැහැ. තවන් මරනවා. දැන් හෙට අනිද්දා තව කොහොම මරන්න පටන් ගන්නේ දන්නේ නැහැ. ඒ දැන් කියලා තියෙනවනේ පටන් ගන්න හදන දකුණෙන් කියලා. කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරයිද දන්නේ මේ මැරිලේ. ඉතින් මේ මොකද හේතුව? දුෂ්චරිතය මේකයි කියලා පෙන්වා දෙන්න කෙනෙක් නැහැ. දැන් මේගොල්ලෝ එක එක ආගම් වලට හේතු වෙලා ඉන්නේ. එක එක ආගම් වලින් එකගොල්ලෝ පෝෂණය වෙන්නේ. නමුත් ඒ ආගම් වල විස්තර වෙන්නේ නැහනේ. දුෂ්චරිතය මේකයි, දුෂ්චරිත විපාක මේකයි. සුචරිතය මේකයි, සුචරිත විපාක මේකයි. දුෂ්චරිතය සුචරිතය මේකයි, දුෂ්චරිත සුචරිත විපාක මේකයි. විස්තර වෙන්නේ මොකේද? බුද්ධ දේශනාව විතරයිනේ. වෙන කිසිම දේශනාවක නැහැ. අනිත් තැන්වල තියෙන එහෙම සමහර ආගම් වල විස්තර කරනවා මේ මොකද්ද? ඒ ආගම වෙනින් තවක් කෙනෙක් මැරුවාම ඒක තමයි කියන සුගතිය යන්න තියෙන්නේ. එතකොට සුගතිය යන්න වෙන්න දෙන්නේ දුෂ්චරිතය. එතකොට ඒ දුෂ්චරිතය සුගති මාර්ගයක් කියලා එයා හිතුවොත් සමහර ආගම් වල ගියක් ගෙවදිනකොට හරකෙන් මරනවා. මරලා හිට මේ කට්ටියකම බෙදාගෙන කරනවා. මේ ප්‍රාණඝාතී සුචරිතයද දුෂ්චරිතයද? මේ දුෂ්චරිතය එදිලා ඊර්වසී දුෂ්චරිතය අනුමෝදන් කරනවා. දන්නේ නැහැ දුෂ්චරිතය, දන්නේත් නැහැ දුෂ්චරිතය, දුෂ්චරිත විපාක දන්නේත් නැහැ. කරන්න දෙයක් නැහැ. එතකොට දැන් අපි මේ දුෂ්චරිතය හඳුනාගත්ත වෙලාවේ, දුෂ්චරිත විපාක හඳුනාගත්ත වෙලාවේ, සුචරිතය හඳුනාගත්ත වෙලාවේ, සුචරිත විපාක හඳුනාගත්ත වෙලාවේ අපි මොකද කරන්න ඕනේ? දුෂ්චරිතේ බැහැර කරන්න ඕනේ. එතකොට දුෂ්චරිත විපාකත් බැහැර වෙනවා. සුචරිතේම දිනු කරලා ගන්න ඕනේ. එතකොට සුචරිතී විපාක අපට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සුචරිත විපාක අත්විඳින්න ලැබෙන්නේම ඒ නිසා. එතකොට අපිට මේ දුර්ලභ අවස්ථාව දැන් මේ උදා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් නැත්නම් අපි දන්නවා අපේ රටේ යෝ ධර්මදේශනාවලදී විශේෂයෙන්ම වෙන්නේ සමහර ධර්මදේශනා කියන්නේ ධර්මදේශනා නෙමෙයි කොමඩි. කොමඩි කියන්නේ ඈ විකට නළුව හිනස්සනෝ. එතකොට අර ඒවට පුරුදු වෙනවා. සමහරුන්ගේව අඳු වුණා, බණිනවා. එච්චරයි. ධර්ම කතාවල් නැහැ. ඉතින් ඒ නිසා සුචරිතී දුෂ්චරිතී හොයාගන්න බැරි තත්ත්වයක් දැන් රටේ තියෙන්නේ. බොහොම හොඳයි මේ සියලු දිනාට මේ කේසි සූත්‍රේ කියවන එක. මේ කේසි සූත්‍රෙන් අපිට හොඳට තේරුම් ගත හැකි ගෞතම බුදුරජාණන් වහන්සේ පුරුෂ ධම්ම සාරතී වුණේ කොහොමද? ඒ පුරුෂ ධම්ම සාරතී බුදුරජාණන් වහන්සේ හොඳිනුත් දමණය කළා තියෙනවා, සැරපරුස විදිහනුත් දමණය කළා තියෙනවා. ඒ දෙකෙන්මත් දමණය කළා තියෙනවා. දමණය වෙන්නේ නැතිව අයින් කළත් තියෙනවා කියලා. දැන් අපි දන්නවනේ හොඳට අර මේ චන්න හිමියන් දැක්කනේ දමන විචිතාන. ඇයි හොඳින් දමණය වෙන්නේත් නැහැ යා. නරකින් දමණය වෙන්නේ නැහැ. බුදුරජාණන් ආනන්ද හැඳුතු ස්වාමීන් මොකද කරන්න කියලා ඇහුවා. මොකද කිව්වේ? බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න කවුරුත් දැන් අහලවත් නැහැ. එතකොට මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් අහුව මොකද දැන් මොකද්ද මේ බ්‍රහ්ම දණ්ඩනේ කියන්නේ කියලා ඇහුවා. අවවාදානු ශාසනා මුකුත් කරන්න එපා කිව්වා. ඒයි ටෝන් එකක් කියාපුවාවේ ඔයගොල්ලෝ මුකුත් කියන්න එපා ඉන්න ඉව දැනතු. බෝහන්සීලා. ඊර්වසිකුවා දැන් මේක කොහොමද මේ කියන්න බෑ කිව්වා. එයා හරි සැරපරුසයි කිව්වා. තනියම යන්න එපා කිව්වා පිරිසක් එක්ක යන්න කිව්වා. ගිහලා සංඝයා විසින් මෙන්න මෙහෙම සම්මත කළා කියලා කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා ආනන්ද හාමුදුරු අනිස් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා දැනුම් දුන්න මේ ආයුෂ්මත් ඡන්න අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාලා සංඝයා විසින් බ්‍රහ්ම දණ්ඩණිය ඔබට නියම කරනවා කියලා. බ්‍රහ්ම දණ්ඩණිය නියම කරන්න මොකද්ද බ්‍රහ්ම දණ්ඩණිය කියලා ඇහුවා. ඇහුවම කිව්වා බ්‍රහ්ම දණ්ඩණිය කියන්නේ ඔබ වහන්සේට පුළුවනි ඕන කෙනෙක්ගේ කතා කරන්න. හැබැයි අනිත් කාගේවත් අවවාදන ශාසනා කතාබත නැත. අනේ එහෙනම් මං ඉවරයිනේ කියලා සිහිනෙත් වැටුණා. එතන තමයි ඊට පස්සේ ස්වාමින් වහන්සේලා ගාවට මෙයා ගියා. යත් අනේ ස්වාමීන් වහන්සේ මට ආවාද කරන්න ආවාද කරන්න කියලා. ඒ කවුරුත් ආවාද කරන්න එක එක කෙනා ළඟට යනවා. ආනන්ද හාමුදුර ළඟට වැඩියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහලා අනේ ස්වාමීනි මට ආවාද කරන්න කිව්වා. එතකොට ආනන්ද හාමුදුර උදාලා හරි ඔබ ජය ගත්තා කිව්වා. ඔබ මානහොල බින්දා. දැන් ඔබ ධර්මය අවබෝධ කරන්න සුදුස්සෙක් කිව්වා. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගන්න තියෙන මහා විශාල බාධාවක් තමයි මාන්නය. ඇත්ත පෙනිපෙනි ඇත්තට ගරහනවා මාන්නේ තියෙන එකනා. දැන් ඒ චතුරාර්යහත්ට අපහාස කරනවා දැන් අහන්න හම්බෙන්නේ ඔබට රූපයෙන් එහෙම. එතකොට වේනවනේ මේ අනතුරු. එතකොට බලන්න මේ මාන්නේ විසින් පුද්ගලයාට කරන දේවල්. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ නිහතමානීව අපි දිනු කරගෙන අර උදේ අපි පෙන්වා දීපු ආකාරයට නාථ කරන ධර්මයන් අපේ ජීවිතය ඇති කරගෙන එතකොට මේ දුසිරිතත් දුසිරිතේ විපාකයටත් බය වෙලා සුචරිතයටත් සුචරිතේ විපාකයටත් කැමති වෙලා සුචරිතයත් සුචරිතේ විපාක ලැබෙන විදියට ජීවිතේ දිනු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාග්ය උදා වේවා. සාදු සාදු සා